හතරවන පරිච්ඡේදය සුගත සම්බුදු ගුණය. සෝබන ගමනත්තා සුන්දරං තානං ගතත්තා සම්මා ගතත්තා සම්මා ගදත්තා සුගතෝ. සුන්දර වූ ගමන් ඇත්තේ සුන්දර ස්ථානය කරා ගියේ මනා කොට ගියේ. මනා වූ සුන්දර තෙපුල් ඇත්තේ සුගත නම් වේ යනු උදාන අටුවාවෙහි සුගත සම්බුදු ගුණය විස්තර කර ඇති අයුරුයි. සෝබන වූ පිරිසිදු වූ නිවරදි වූ ගමනින් යුතු වූ බුදු රජ තෙමේ අන් කිසිදු දෙවියෙකුට හෝ මිනිසෙකුට හෝ මාරයෙකුට හෝ බඹකුට සම කළ නොහැකි බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම සුගත ගුණවාචී නාමය විවහාර කෙරේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අරි මග ගමන පමණක් නොව පියවි ගමනද සුන්දරම වූයේය. ඒ සුන්දර පියවි ගමනේ විසිතුරු බ්‍රහ්මාය සූත්‍රයෙහි දක්වන්නේ මේ අයිරණි. ඒ බවත් ගෞතමයෝ ගමන් යන්නාහු දකුණු පයින් පළමුකොට ගමන් අරඹති. ඉතා ඈතින් පිය නොතබති. ඉතා ලගින්ද පිය නොතබති. ඉතා ඉක්මනින් පය නොතබති. ඉතා හෙමින්ද පය නොනගති. දනින් දන නොගෙටෙමින් යති. ගොප්පැටෙන් ගොප්පැටය නොගෙටෙමින් යති. ගැඹුරු දියෙහි යන්නාක් මෙන් කලවේ උඩට නොනවති. කලවේ යටට නොනවති. තෙමුණු තැන පා තබන්නාක් මෙන් තදකොට පා නොතබති. පා එහා මෙහා පැද්දීම නොකරති. යන්නා වූ ඒ භවත් ගෞතමයන්ගේ යටිකයම සැලෙයි. කාය බලයෙන් නොයති. බලන්නේ ගෙල නොපෙරලා මුළු කයම හරවා බලති. නැකත් අරු ගනින්නා ලෙස උඩ නොබලති. යට නොබලති. වටපිට බලමින් නොයති. වියනඩු පමණ දුර බලන්නේ මුත් ඉන් ඔබ්බෙහි උන්වහන්සේගේ ඥානය පවතින්නේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ පියවි පාගමන ඉතා අසිරිමත් ශෝභන ගමනක්ම වෙයි. අසිරිමත් මනුෂ්‍යා වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව බිහි වූ මොහොතෙහිදී අසිරිමත් වූ සුන්දර ගමනක් සිදු වූ බව අච්චරිය අභූත සූත්‍රයෙහි සඳහන් වෙයි. මව්කුසින් බිහි වූ ඒ බෝසත් කුමරු උතුරු දිශාභිමුඛව සත් පියවරත් තබා අග්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝ. මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මේ අන්තිම ජාතියයි. මින්මතු පුනර්භවයක් නැතැයි යනුවෙන් කළ ඒ අසිරිමත් ප්‍රකාශය සුන්දර වූ සත් පියවරක් අවසාන කළ ශ්‍රේෂ්ඨ ප්‍රකාශයකි. මෙසේ අසිරිමත් පාගමන් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ සුගතයයි කියනු ලැබේ. සුන්දර වූ නිර්වාණ ක්ෂේමය හෙවත් නිර්වාණේ නම් අභය භූමිය කරා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළහ. උන්වහන්සේ ඒ සඳහා තෝරාගත් මග අත්තකිලමතානු යෝගය හා කාම සුකල්ලිකානු යෝගය යන දුක් දෙන මාර්ග දෙකට නොවැටෙන සුවදායක වූයකි. අය මේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ යැයි වදාළ අරි අටඟ මගිහි ඒ සුව දෙන මගයි. සුවදායක වූයේ නිර්වාණ ෂේම භූමිය පමණක් නොවේ. ඒ ෂේම භූමිය දෙසට යන මගද සුවදායක වූවකි. මග පමණක් සුවදායක වූයේද නොවේ. සුවදායක රථයක්ද ඒ ගමන සඳහා ඇති බව සංයුක්ත නිකායේ අච්චරා සූත්‍රයෙහි සඳහන් වේ. ස්වාමීනි, අප්සරාවන්ගේ ഘോഷයෙන් ഘോഷිත වූ പ്രേതයන් වැනි පිසාච ගණයා විසින් පිරිවරණ ලද මෝහන නම් වනයක් වෙයි. ඉන් නික්ම යාම කෙසේ කළ යුතුදැයි දේවතාවක බුදුරදුන්ගෙන් විමසූ විට මෙම දේවතාව ඉහත භවයේ බුද්ධ ශ්‍රාවක පැවිදි භික්ෂුවක් විය. බවුන් වඩමින් සිටියේදී කලුරිය කලෙන් එම ඉරියව්වේම දෙව්ලොව උපන්නේය. එහි දෙව්දූවරු දෙව්පුතු එම භාවනා ඉරියව්වෙන් අවදි කළහ. දෙව්පුතු එක් විටම දෙව්දූන් දුටුහ. දුටුවේ දෙව්දූන් වෙලස නොව ප්‍රේතයන් ලෙසිනි. බියපත් වූ දෙව්පුත් බුදුරදුන් වෙත පැමිණ ඒ දෙව්ලොවින් මිදී නිවන් සුව ලැබීම සඳහා මඟ විමසීය. බුදුරජාණන් වහන්සේ ඒ මෝහන නම් වනයෙන් මිදීමට මාර්ගය දිශාව හා රථය පිළිබඳ මෙසේ විග්‍රහ කළහ. උජුකෝ නාම සෝ මග්ගෝ අභයා නාම සා දිසා රතෝ අකූජනෝ නාම කතං යාත්‍රා භවිස්සති. හිරිතස්ස අපාලම්බෝ සතස්ස පරිවාරණං ධම්මාහං සාරතිං බ්‍රූමි සම්මාදිට්ටි පුරේජවං. ඒ මාර්ගය ඇද නැති බැවින් උජුක නම් වෙයි, දිශාව අභය නම් වෙයි. කොතෙක් දෙනා ගොඩ වූවත් කිසිදු අබලන් හඬක් නොමැති හේයින් අකූජන නම් වූ ඒ රථය ධර්මචක්‍රයන්ගෙන් සෑදුණුය. හිරි ඔතප් දෙක සුව පහසු ආසන වෙයි. සිහියයි කියු අලංකාර ආවරණේ නම් සැරසිල්ලෙන් ඒ රථය අලංකාර වෙයි. සම්මාදිට්ඨිය රථය අදිමින් ඉදිරියෙන් යයි. සෝවානාදී ලෝකෝත්තර මාර්ග ධර්මය රථයේ දුරායයි මම කියමි. ජාත්‍යාදී බියෙන් තොර වූහෙයින් නිර්වාණය අභයයයිද, ඇද නැති අරි අටඟි මග ඒ නිවන් මග උජකෝයයිද කියන ලදී. සති සම්පජඤ්ඤම් භික්ඛවේ අසති සම්පජඤ්ඤ විපන්නස්ස හතූපනීස හෝති හිරෝ තප්පං. හිරෝ තප්පං අසති හිරෝ තප්ප විපන්නස්ස හතූපනීස හෝති ඉන්ද්‍රිය සංවරෝ. නිප්පිතා විරාග විපන්නස්ස හතූපනීසං හෝති විමුක්ති ඥාන දස්සනං. යනුවෙන් සිහිනුවනින් තොරවීමෙන් විලිබිය නැතිවන බවත්, විලිබිය නැතිවීමෙන් ඉන්ද්‍රිය සංවරය නැතිවන බවත්, නිවන් දැකීම කලකිරීම හා නොවැළීම අහිමිවන බවත් මෙසේ දක්වා ඇත. එබැවින් දෙවිපුතුට සතිහා සම්මාදිට්ඨිය වූ සති සම්පජඤ්ඤයෙන් යුතුව විලිබිය නම් වූ ආසනය අනුදෙන වදාලේ මෙයින් අරි අටඟි මග සපිරෙන බැවිනි. මෙහි සම්මාදිට්ඨියම මුල්වනෙහි සම්මාදිට්ඨි පුරේජවන් යනුවෙන් වදාළහ. ආපසු නොහැරෙන්නේ නිර්වාණය තෙක්ම ඉදිරියටම යන හේයින් සෝවානාදී ලෝකෝත්තර මාර්ගයේ ධර්මයෝ රියදුරු යැයි කීසේක. ඒ තථාගතයන් වහන්සේ මේ මාර්ගයෙන්ම සුන්දර වූ නිවනට වැඩියා පමණක් නොව අන් ආයද නිවනට පමුණුවන සේක. එහෙයින් මෙසේ කියන ලදී. තේනේස සෝබන ගමනේන කේමං දිසං අසච්චමානෝ ගතෝ අඤ්ඤේපි ගමේතිති සෝබන ගමනත්තා සුගතෝ. සුන්දර වූ ආර්ය මාර්ගයෙහි ගිය බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේ අභය එනම් කේම නම් වූ දිසාවට නිවනට ගිය සේක්. අන්‍යන්ද එහි පමුණුවන බැවින් සෝබන ගමන් ඇති සේක් ඒ භාග්‍යවතුන් වහන්සේට සුගතයයි කියනු ලැබේ. තවද සුන්දරං චේසඨානං අමතං නිබ්බානං ගතෝ සුන්දරං ඨානං ගතත්තාපි සුගතෝ සුන්දර ස්ථානයේ වූ අමෘත සංඛ්‍යාත නිවනට ගියේ නුයි සුගත නමින් වදාළහ. ඒ අමෘත සංඛ්‍යාත නිවන් සුවය මාගන්ධිය බමුණු හට තථාගතයන් වහන්සේ විසින් මෙලෙසින් වටහා දෙන ලදී. මාගන්ධිය පසවා ඇති කෘමීන් විසින් කනු ලබන වන සහිත සිරුරු ඇති කුෂ්ඨ රෝගියෙක් නියපොතු වලින් ඒ වනය කසන්නේ අඟුරු කැබැල්ලකින් තවන්නේ කිසියම් මිහිරක් සුවයක් විඳින්නේ නමුත් ඔහුගේ වන සහිත සිරුරෙහි දුර්ගන්ධය වැඩිවන්නේය. රෝගය තව වැඩිවන්නේය. මාගන්ධිය එපරිද්දෙන්ම කාම තණ්හා විසින් කනු ලබන කාම පරිදාහයෙන් දැවෙන යම් යම් ආකාරයෙන් කාම සේවනය කරන සත්වයෝ ඒ ඒ අයුරින් කාම තණ්හාවෙන් වැඩෙත්. ඒ කාම පරිදාහයෙන් දැවුනද කිසියම් ආස්වාදයකුත් ලබන්නේය. මාගන්ධිය කම්සුවේහි ඇලී වෙසෙන රජෙක් හෝ වේවා, ඇමතියෙක් හෝ වේවා, මහණෙක් හෝ වේවා, බමුණෙක් හෝ වේවා, ඒ කාම තෘෂ්ණාව දුරු නොකොට සංසුන් සිතින් යුක්තව විසුවේය කියා හෝ දැන් වසන්නේය කියා හෝ මතුවට වසන්නේය කියා හෝ සිදුවීමක් බුදු ඇසෙන් නොදකිමි. එහෙත් යමෙක් ආධ්‍යාත්මෙහි සංසුන් සිත් ඇතිව සිටියා හෝ නම් සිටින්නා හෝ නම් මතුවට සිටින්නා හෝ නම් ඔහුගේ කාමයන්ගේ හට ගැනීමත් කාමයන්ගේ විනාශයත් කාමයන්ගේ ආදීනවයත් කාමයන්ගේ මිදීමත් දැන කාමයන් දුරුකොට කාම තෘෂ්ණාව ශය කොට සිටියා හෝම වෙති. මාගන්ධිය ඒ කුෂ්ඨ ඇති පුරුෂයා වෙත එන වෛද්‍යවරේ බෙහෙත් කොට ඔහු සුව කරන්නේ නම් කුෂ්ඨයෙන් මිදුණු ඔහුට නැවත බෙහෙත් අවශ්‍යතාවක් නොවන්නාසේ මාගන්ධිය මම කාමයන්ගේ සමුදයේද විනාශයේද ආශ්වාදයේද ආදීනවේද නිස්සරණයේද තතුසේ දැන කාම තෘෂ්ණාව හැරදමා කාම දාහය දුරුකොට පහවගිය තෘෂ්ණාව ඇතියෙමි. සංසුන් ඉඳුරන් ඇතිව වෙසෙමි. මම කාම දාහයෙන් දැවෙන ඒ කාමයන් සොයන සත්වයන් දකිමි. මාගන්ධිය මම ඒ කාමයන් හි නොඇලෙමි. මන්දයත් කාමයන්ගෙන් වෙන් වූ අකුසලයන්ගෙන් වෙන් වූ මේ අරහත් ඵල සමාපත්තිය දිව්‍ය සුඛය මැඩගෙන සිටින හේිනි. මෙසේ ඒ අමෘත සංඛ්‍යාත නිවනට ගිය බුදුරජාණන් වහන්සේ ඒ සුවයට පැමිණි අයුරුද මාගන්ධිය බමුණාහට මෙසේ වදාළහ. මාගන්ධිය සත්පුරුෂයන් ආශ්‍රය කරව එවිට ඔබ දහම් අසන්නේය. දහම් අසන්නේ දහම් පිළිපදින්නේය. දහම් පිළිපදින ඔබ රෝගයන් ගඩුයන් නිවෙන්නේය. රෝගයෝ ගණ්ඩයෝ ශල්‍යයෝ පහවන්නාහ. මට කාමාදී උපාදාන පහවීමෙන් භවයේ පහවීමත් භවයේ පහවීමෙන් ජාතියේ පහවීමත් ජාතියේ පහවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන්ගේ පහවීමත් හේතුවෙන් සියලු දුක් නැතිවන්නේය. ඒ නිවන් සුවය තමාම අවබෝධ කරගන්නේය. ආරෝග්‍යා පරමාලාභා නිබ්බානම් පරමං සුඛං අට්ඨංගිකෝ ච මග්ගානම් කේමං අමතගාමිනී. නිරෝගී භව පරම ලාභයයි, නිර්වාණය පරම සුවයයි. ඒ නිවනට යන මග අතුරින් අරි අටඟි මග නිර්භය මාර්ගය වන්නේයයි නිවන් සුවය ප්‍රකාශ කොට වදාළහ. මෙසේ අජරාමර සුව දෙන ෂේම ස්ථානීය වූ නිවනට පැමිණි බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක. දීපංකර පාද මූලතෝහි පට්ඨාය යාව මහා බෝධි මණ්ඩෝ තාව සමතින්ස පාරමී පූරිතාය සම්මා පටිපත්තියා ඥාතත්ත චරියා ලෝකත්ත චරියා බුද්ධත්ත චරියා කෝටිං පාපුනිත්වා සබ්බ ලෝකස්ස හිත සුකමේව පරිබ්‍රූහන්තෝ සස්සතං උච්චේදං කාමසුකං අත්තකිලමතන්ති ඉමේ අන්තේ අනුපගච්ඡන්තියා අනුත්තරාය බොජ්ජංග භාවනා සංඛාතාය මජ්ඣිමාය පටිපදාය අරිය සච්චේසු තතෝ පරං සමාධිගත ධම්මාදි පතේයෝ සබ්බ සත්තේසු අවිසයාය සම්මා පටිපත්තියාච ගතෝ පටිපන්නෝති ඒවම්පි සම්මාගතත්තා සුගතෝ. දීපංකර පාදමූලේ පටන් බෝධිමූලේහි සම්මා සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කිරීම දක්වා අතර සාරාංශ කල්ප ලක්ෂයක් වූ කාලය තුළ සමතිස්පෙරුම් දම්නම් වූ මනා පිළිවෙතෙහි යෙදුණු ඥාත්‍යාතිචර්යා ලෝකාතිචර්යා බුද්ධාර්ථචර්යා යන මේ තුන් අතිචර්යාවන්ගේ කෙළවරට පැමිණියේ නැවත නැවත සියලු සත්වයාගේ හිත සුව පිණිසම කටයුතු කරන්නේ ශාස්වත උච්ඡේද කාමසුඛ අත්තකිලමත යන අන්තයන්ට නොපමින චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා වූ අනුත්තර බොජ්ජංග භාවනායි කියු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට එතැන් පටන් ධර්මයම අධිපති කොට ගත්තේ අන් කිසිදු සත්වයකු හට විෂයන වූ මනා පිළිවෙතෙහි පිළිපන්නා වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වූ සේක. සුන්දර බුදුසිරුර, ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ශෝභමාන වූයේය. බුදුරජාණන් වහන්සේගේ රූපකාය හා සැසඳිය හැකි තවත් මිනිස් සිරුරක් වේ නම් ඒ තවත් තථාගත සම්මා සම්බුදුවරයෙක්මය. මෙසේ අසම සම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත රූප ස්වභාවයක් ඇතිවීම ඒ භාග්‍යවතුන් වහන්සේ දීපංකර පාදමූලේ පටන් බෝධිමූලේ දක්වා සාරාංශ කල්ප ලක්ෂයක් මුළුල්ලේ සමතිස් පැරුම් දම් පුරමින් පූර්ණේ කළා වූ කුසල ශක්තියින්ගේ මහිමය නිසා බව දීඝනිකායේ ලක්කන සූත්‍රයට අනුව පැහැදිලි වේ. ඒ බුදු පියාණෝ පෙර මිනිස් භවයේහි ඉපිද සිටි කාලයේහි කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත යන ත්‍රිවිධ කුසලයන්හි දැඩි සමාදන් ඇත්තෝ ඌහ. තමන් ලද දේ බෙදා අනුභව කළහ. නිති පන්සිල් හා පොහොය පෙහෙව සමාදන්ව විසූහ. මහණ බමුණනට දෙමාපියනට සත්කාර සම්මාන පූජනමාන කළෝය. නැවත නැවත කළා වූ අප්‍රමාණ මෙවන් කුසල කර්මයන් හේතු කොටගෙන මිනිසත් බවට පැමිණියාහු බිම සමලෙස පා තබත් සමලෙස පා නගත් සියලු අවයවයන්ගෙන් සමන්විත පත්ලෙන් යුක්ත වූ සුප්පතිට්ඨිත පාද ලක්ෂණයයි කියූ පළමු මහා පුරිස් ලකුණු ලැබුවෝ ය. මේ හේතුවෙන් ලොව කිසි තැනක කිසිවකු විසින් අභිභවනය කර නොහැක්කෝ වූහ. සොර සතුරන්ගෙන් වන උද්වේග බියද, යක්ෂ පිසාචයන්ගෙන් වන උවදුරුද දුරලමින් දහම් රැකවරණය සලසා බොහෝ දෙනාගේ සුව පිණිස කටයුතු කළෝය. පිරිවර සහිතව දන් දුන්නෝය. මේ හේතුවෙන් දහසක් අර ඇති නිම්වලලු සහිත නැඹ සහිත හැම අයුරින්ම පිරිපුන් බෙදුණු අතර චක්‍ර ලක්ෂණය වූ පාද තලයේයුත් පාද තලයේසු චක්‍ර ලක්කණං මහා පුරිස ලකුණු ලැබූ සේක. දෙවි මිනිස් සහිත මහා පිරිස් ලැබීමට මෙය හේතු විය. ප්‍රාණඝාතයෙන් වැළකී සතුන් කෙරෙහි දයාවෙන් හා අනුකම්පාවෙන් යුක්ත වූ බැවින් උන්වහන්සේ දික් විළුඹ ඇති බව, ආයත පන්හි දික් ඇඟිලි ඇති බව, දී ගංගුලි ශ්‍රිජු ශරීර ඇති බව, බ්‍රහ්මුජ්ජු ගත්තෝ යන තුන් මහා පුරිස් ලකුණු ලැබූහ. මේ හේතුවෙන් දිගාසිරි ලැබූහ. ලොව කිසිවෙකු විසින් හෝ තොර කරන්නට නොහැක්කාහු වූහ. සාරවත් වූ ප්‍රණීත වූ ආහාර පානය ආදිය අප්‍රමාදව දන් දුන් බැවින් දෙපිටු අත්ලෙහිද, දෙපිටු පතුලෙහිද, දෙඋරහිස්හිද, කරෙහිද පිරිපුන් මස් ඇති සප්තෝත්සඳ ලක්ෂණ සත්තු සද්ධතා ලක්කන වූ මහා පුරිස් ලකුණු ලැබූහ. රසවත් වූ ආහාර පාන ලැබීම මේ හේතුවෙන් විය. දානය, ප්‍රිය වචනය, සමානාත්මතාව, අර්ථචර්යාව යන සතර සංග්‍රහ වස්තුවෙන් ලෝවැසියාට සංග්‍රහ කළ උන්වහන්සේ ඒ කුසලය අප්‍රමාණව කළ බැවින් මොලොක්, තරුණ අතුල් සහ පතුල් කරචරණ මුදුතාද දැල් කවුලුවකට බඳු අත්පා ඇති බව, ජාල හත්ත පාදෝ යන ලක්ෂණ වූ මහා පුරිස් ලකුණු දෙක ලැබූහ. මේ හේතුවෙන් දෙවි මිනිස් ආදී ලෝක සත්වයා විසින් මානන පූජන කරන ලද්දෝ වූහ. උන්වහන්සේ සසරදී බොහෝ දෙනාට හිතසුව පිණිස දස කුසලයන්ගෙන් අනුශාසනා කළෝය. බොහෝ දෙනාට දෙලොව යහපත දැක්වූහ. ධර්ම දානය දුන්නාහ. මේ කුසලයෙන් අප්‍රමාණව කළ බැවින් මතු වූ ගොප් ඇට සහිත පාද, උස්සංක පාද සහ උඩුකුරු අග් ඇති ලෝම, උද්දංග ලෝමතා යන මහා පුරිස් ලකුණු ලැබූහ. මේ හේතුවෙන් සියලු සත්හට අග්‍රද, උත්තමද, ශ්‍රේෂ්ඨද වූසේක. ශිල්පද, විද්‍යාද, චරණ ධර්ම වූ ශීලයද, කර්ම ස්වභාවයේද දැන ගැනීමෙන් සිත් එළවූහ. ඒවා අවබෝධ කරගනු පිණිස සකසා විමසන්නාහු වූහ. ඒ කර්මය බොහෝ කොට සිදු කළ බැවින් ඕළු මුවන්ගේ බඳු කෙණ්ඩා ඒනි ජංගා මහපුරිස් ලකුණ ලැබූහ. මෙය ශ්‍රමණ සාරුප්‍ය වූ උපභෝග පරිභෝග සියලු දෑ වහා ලැබීමට හේතු විය. උන්වහන්සේ සසරදී මහණ බමුණන් කරා එල්ඹ කුසල් අකුසල් වරද නිවරද ඇසුරු කළ යුත්ත ඇසුරු නොකළ යුත්ත බොහෝ කල් හිතසුව පිණිස අහිත නොසුව පිණිස වන දෑ පිළිබඳ විචාරා දැනගත්හ. අප්‍රමාණව කළ මේ කුසල කර්මයන් සියුම් සිවි ඇති බව සුකු මච්චවි නැමති මහා පුරුෂ ලක්ෂණය ලැබූහ. මහා ප්‍රඥාවීම මහා පඤ්ඤෝ පැතිර පවත්නා නුවණැති බව පුතු පඤ්ඤෝ සතුට බහුලව මගඵල පසක් කිරීමේ නුවණැති බව හාස පඤ්ඤෝ ස්කන්ධාදියෙන් එහා දිවෙන නුවණැති බව ජවන පඤ්ඤෝ තියුණු නුවණැති බව තික්ක පඤ්ඤෝ විනිවිද යන නුවණැති බව නිප්පේදික පඤ්ඤෝ ලොව අසම වීම බුදු නුවණ ලැබීම මේ හේතුවෙන් විය. නොකිපෙන සුළු වූවාහු උපායාස බහුල නොවූවාහු නොගිටනාහු කෝපය ද්වේෂය නොසතුට පහළ නොකළෝය. බොහෝ කොට කරන ලද වටිනා ඇතිරිලිහා වස්ත්‍ර ආදියද දන් දුන්නෝය. මේ කුසලය හේතුවෙන් රන්වන් සුවන්න වන්නතා සිරුර සහිත වූ මහා පුරුෂ ලක්ෂණය ලැබූහ. සියුම් ඇතිරිලි පොරෝනාහා සෙසුපිලි ලැබීමද මෙම හේතුවෙන්ම විය. උන්වහන්සේ සසරදී වෙන්ව සිටි නෑයන් මිතුරන් එක් කරන්නෝද සමග කරන්නෝද වූහ. එසේ කොට සතුට වූහ. බොහෝ කොට කරන ලද මේ කුසල කර්මයේ හේතුවෙන් කෝෂයේ හිගිලුණු පුරුෂ ලිංගුව ඇති කෝසෝහි වත්තගුයිහ මහා පුරුෂ ලක්ෂණය ලැබූහ. බොහෝ බුද්ධ පුත්‍රයන් ලැබීම හා මිසඳුටු මැඩීමෙහි සමත් වීර ශ්‍රාවකයන් ලැබීමද මේ නිසා විය. මහා ජනයාට සංග්‍රහ කිරීමෙහිදී පුද්ගල වෙනස දත්තාහුය. නුවණින් සලකා සුදුස්සාට සුදුසු දේ දුන්නාහ. බොහෝ කොටි කළා වූ මේ කුසල කර්මයන් නුගරුකක් සෙයින් සම පමණ ස්වකීය බඹයේ පමණ උසද ඇති පරිමණ්ඩලතා මහා පුරුෂ ලක්ෂණයද නොනැමි දෙයත්ලෙන් දෙදෙන පිරිමැදීම වූ අනවනත ජානු පරාමසතා මහා පුරුෂ ලක්ෂණයද ලැබූහ. මහත් භෝග ඇතිවීම හා සප්තාර්ය ධනෙන් ධනවත් වීමද මේ හේතුවෙන් විය. උන්වහන්සේ බොහෝ දෙනාගේ යහපත කැමැති වූහ. හිතසුව කැමැති වූහ. සත්වයන්ගේ ගුණදහම් දියුණුව ඥාති මිත්‍ර දූදරු අඹුසැමි ආදීන්ගේ වශයෙන් හා ධන ධාන්‍යාදී වශයෙන් ලෞකික දියුණුවත් ශ්‍රද්ධාලාදීන්ගේ වශයෙන් ලෝකෝත්තර දියුණුවත් කැමැති වූහ. නිරුපද්‍රිත බව කැමැති වූහ. මේ කුසලය බොහෝ කොට කරන ලද බැවින් සිංහයාගේ පූර්වාර්ධ කායමෙන් පරිපුන් ශරීර ඇති බවත් සීහ පුබ්බද්ධ කායෝ මසින් පිරුණු පටිකර ඇති බවත් චිත්තන්තරන්සෝ සමව වට වූ කඳ ඇති බව සමවත්තක් කන්දෝ යන මහා පුරුෂ ලක්ෂණ තුන ලැබූහ. සද්දා සීල සුත චාග පඤ්ඤා ආදීන් නොපිරිහීම සියලු සැපතින් නොපිරිහීමම මේ හේතුවෙන් විය. උන්වහන්සේ සසරදී කිසි අයුරකින් සත්ව හිංසාව නොකළෝය. මේ කුසලය බොහෝ කොට කරන ලද බැවින් ගෙල උඩුකුරුව නැගී සිටි සමව රසේ එළවන රසනහරයන්ගෙන් යුක්ත රසක්‍යග්ගිතා මහා පුරුෂ ලක්ෂණය විය. මේ හේතුවෙන් ඉතා උෂ්ණද නොවූ ඉතා සීතද නොවූ සමව ආහාර දිරවන්නා වූ කර්මජ තේජෝධාතුවෙන් යුක්ත වූහාහු නිරෝගීද වූහ. කිසිවෙකු දෙස කෝපයෙන් හෝ මොනයම් හේතුවක් නිසා හෝ ඇස් කොනින් බලන්නාහු රවා බලන්නාහු නොවූහ. ශ්‍රීජුසිත ඇත්තාහු ඇස්පුරා බලන්නාහු වූහ. මේ කුසල කර්මයේ හේතුවෙන් වෙසසින් නිල්වන් වූ නෙත් අබිනීලසු නෙත්තෝ ඇත්තාහු එකෙනෙහි උපන් රතු වස්සෙකුගේ මෙන් ඇස්පිහාටු ඇත්තාහු ගෝපකුමෝ වූහ. ලෝක සත්වයාගේ ප්‍රිය වැඩීම හා මන වැඩීමද මෙනිසා සිදුවිය. උන්වහන්සේ සසරදී කාය සුචරිතාදී සියලු කුශලයෙහි බොහෝ දෙනාට නායක වූසේක. පිදිය යුත්තන් පිදීමෙහි මුල් වූහ. මේ කර්මය බොහෝ කොට කරන ලද්දෙන් පිරිපුන් නලලද පිරිපුන් හිසද ඇත්තෝ. උන්න හීස සීස ලක්කන වූහ. එබැවින් දෙව් මිනිසුන් උන්වහන්සේගේ අවවාදයෙහි පිහිටියෝය. මුසාවාදයෙන් වැළකුණු කිසිවෙකු නොරවටන්නාහු සත්‍යවාදී වූහ. බොහෝ කොට කරන ලද මෙම කර්මය හේතුවෙන් දෙබම අතුරෙහි මොලොක් පුළුන් රොදක් වැනි සුදු පැහැති ඌර්ණ රෝමය උන්නා ලක්කන ද එක් එක් රෝම කූපේහි එක් එක් රෝමය බැගින්වීම ඒකේක ලෝමතා යන මහා පුරුෂ ලක්ෂණ දෙක ලද්දෝය දෙවි මිනිසුන් සිය අදහස් අනුව කටයුතු කිරීමද මෙනිසා සිදුවිය. සසරදී පවා උන්වහන්සේ කේලම් නොකී සේක අනුන් නොබිදූ සේක බිඳන උන් සමගිකොට සමගියට අනු බලදුන්නෝය. සමගි වූවන්දක සතුට වූහ. සමගිය පිණිසම කතා කළෝය. ඒ කර්මය බොහෝ කොට කරන ලදින් සම සතලිසක් දත් ඇතිවීම චත්තා ලීස දන්තා තැන තැන අඩුවක් නොමැතිව දත් පිහිටීම අවිලදන්ත යන මහා පුරුෂ ලක්ෂණයෝ වූහ. මේ හේතුවෙන් නොමිදිය හැකි දෙවි මිනිස් සහිත පිරිස් ඇත්තෝ වූහ. සසරදී උන්වහන්සේ පරුස බස් නොකිව්වෝය. බොහෝ දෙනාගේ කනට මිහිරි මන වඩන වචන කීසේක. මේ කුසලය බොහෝ කොට කලෙන් දිග් වූ පලල් වූ දිව ඇත්තෝ පහූත ජීවහා වූහ. කුරවි කෙවුලකුගේ බඳු මිහිරි හඬ ඇත්තෝ වූහ. දෙවි මිනිසුන් උන්වහන්සේගේ බස පිළිගැනීමද මේ නිසා විය. සම්ප්‍රප්‍රලාපයෙන් වැළකුණාහු අනුනට වැඩ සලසන යහපත් වූ සැබෑ බසක්ම සුදුසු කාලයේහි කරුණ සහිතවම කීවෝය. මේ කුසලය බොහෝ කොට සිදු කලෙන් සිංහයකුගේ යටිහනුවමෙන් පිරුණු උඩ යටිහනු සීහහනු ඇති මහා පුරුෂ ලක්ෂණය විය. ලොව කිසිවෙකු විසින් නෙරපිය නොහැක්කෙකු වීමද මෙහි අනුහසකි. මිච්ඡා ආජීවයෙන් වැළකීමේ කුසල කර්මය බොහෝ කොට කළ බැවින් සමදත් ඇත්තෝ සමදන්ත ඉතා සුදු දත් ඇත්තෝ සුසුක්කදාටා යන මේ මහා පුරිස් ලකුණු දෙක විය. විචිත්‍ර වූ ශ්‍රාවක පිරිස් ඇතිවීමද මේ කුසල මහිමයේ සිදු වූවකි. මෙසේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ශෝභවත් වූ ඒ සුන්දර ගමනින් යුත් බුදුරජාණන් වහන්සේ සුගත නම් වූ සේක. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පැරුම් දම්ද පුරමින් ලෝතුරා සම්මා සම්බෝධි මාර්ගය පුරුදු කළ ඒ භාග්‍යවතුන් වහන්සේ ජාති අන්දයෙක් නොවූහ. ජාති බිහිරෙක් නොවූහ. උමතුවෙක් නොවූහ. ප්‍රත්‍යයන්තේහි උපතක් නොලදහ. ගොළු බිහිරෙක් නොවූහ. දාසියක කුස පිළිසිඳගත්තෝ නොවූහ. නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවූහ. ලිංග පරිවර්තනයක් නොලැබූහ. පංචානාන්තර්ය කර්ම නොකළහ. සාවද්‍ය දෘෂ්ටිගත්තෝ නොවූහ. තිරිසන් යෝනියෙහි වටුවකුට කුඩා වූද ඇතකුට වඩා මහත් වූද සතෙක් නොවූහ. අවීචියෙහි උපත නොලදහ. ලෝකාන්තරික නරකයෙහි නූපන්හ. මාරයෙක් මාර දේව පුත්‍රයෙක් නොවූහ. කාලකංචික අසුරයෙක් නොවූහ. අසඤ්ඤ සත්‍යෙහි නූපන්හ. සුද්ධාවාසේහි නූපන්හ. අරූප භවයන්හි නූපන්හ. මෙසේ සම්බුදු බව පිණිස පාරමී පූර්ණෙහිලා බාධක වූ අභව්‍ය ස්ථානයක නොඉපදීමෙන් බුදු බව පිණිස ආ ඒ මග සුන්දර වූයේමය. එපමණක්ද නොව නිරයාදී දුක්ගතියකට පමුණුවමින් අනන්ත දුක් දෙන්නා වූත් ජාති මරණාදී දුක් ලබා දෙන්නා වූත් මනුෂ්‍ය පංචකාමේ පරම කෙලවර වූ සක්විතිසුව අලුයමලු කෙලපිඩක්සේ සලකා ජරා මරණාදී දුකින් තොර වූ නිර්වාණ ෂේමය අරමුණුකොට සත්වයා කෙරෙහි පරම කරුණාද්‍යාශයෙන් කළා වූ මහා විනිෂ්ක්‍රමණයද සුන්දර වූ ගමනක්ම වූ හෙයින් සුන්දර ගමන් නැති ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වූහ. සම්මා චේස ගදති යුත්තට්ඨානේ යුත්තමේව වාචං බාසතීති සුගතෝ. සුදුසු ස්ථානයේදී සුදුසු වචනයක්ම ප්‍රකාශ කරන හෙයින් සුන්දර වචන ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වෙනසේක. පාතුර හෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිනෝ. අවාපුරේතං අමතස්ස ද්වාරා සනත්තු ධම්මං විමලේනානුබුද්ධං. පෙර මගද දේශයේහි කෙලෙස් මල සහිත නොයෙක් ශාස්ත්‍රූන් විසින් සිතන ලද අශුද්ධ වූ නොයෙක් ධර්මයන් පහළ විය. නිවන් දොර විවෘත කරනු මැනවි. නිර්මල වූ නුඹ වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය සත්වයෝ අසත්වායි සහම්පති බ්‍රහ්මයෝ ධර්ම දේශනා කරනු පිණිස ආරාධනා කළ තැන්හි, හන්ද දානි භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, දැන් තොප අමතමි. සීලු සංස්කාරයෝ නැසෙන සුළුය. අප්‍රමාදයෙන් එළඹ සිටි සිහියෙන් හා කෙලෙස් තවනා වීරයෙන් යුතුව අරහත්වේ පිණිස කටයුතු සපුරව යනුවෙන් එදා යමාසල් රුක් අතර පරිනිර්වාණ මංචකයෙහි සිටිමින් අවසන් අවවාදයක් ලෝකයා හට කළසේක්ද, ඒ අතර පන්සාරිස් වසක් මුළුල්ලෙහි තථාගත මුවින් පිට වූ 84,000 ධර්මස්කන්ධයට වැටෙන යම් බසක් වෙයිද, නොසුදුසු තැනක දේශනා කළා වූ නොසුදුසු බසක් එහි නැත්තේමය. එහෙයින් සූත්‍ර, විනය, අභිධර්ම වශයෙන් ත්‍රිනිකායට ඇතුළත් වූ ධර්ම විනයයයි කියනු ලබන ඒ නව ලෝතුරා ශ්‍රී සද්ධර්මය සර්වාකාරයෙන්ම අතිසුන්දර වචනයෝම වන්නාහ. පහාරාදය මහා සමුද්‍රයෙන් කොතනින් ගත් දිය බිඳක් වුවද ලුණු රසයෙන් යුක්ත වන්නේද? එලෙසින් මේ ධර්ම විනයෙහි කොතනින් රස බැලුවේමුත් එකම විමුක්ති රසය යුක්ත වන්නේ යැයි සම්බුදු මුවින්ම දේශිත බැවින් ඒ සුන්දර වචනයන් විමුක්තිය වූ නිර්වාණය සපුරන බැවින් ඒ සුන්දර වචනයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වන සේක. ඒ සුන්දර වචන ඇති සුගත වූ තථාගතයන් වහන්සේගේ වචන විග්‍රහය සුන්දර වන්නේ කෙසේද යන්නට ඉතා කදිම විවරණයක් මජ්ඣිම නිකායේ අභේ රාජ කුමාර සූත්‍රයේහි මෙසේ එන්නේය. අභේ රාජ කුමාරයාණෙනි, සිදුන වූ අසත්‍ය වූ අනර්ථකර වූ අන්හට අප්‍රිය අමනාප වචනයෝ වෙද්ද තථාගතයෝ ඒ වචන ප්‍රකාශ නොකරන්නාහුය. සිද්ධ වූයේද සත්‍ය වූයේද අනර්ථකාරී වචන අනුනට අප්‍රිය අමනාප වූයේද තථාගතයෝ ඒ වචන ප්‍රකාශ නොකරන්නාහුය. සිද්ධ වූයේද සත්‍ය වූයේද වැඩදායකමුත් අනුනට අප්‍රිය අමනාප වේද තථාගතයෝ ඒ වචන ප්‍රකාශ කිරීමට සුදුසු කල් දන්නාහුය. සිද්ධ නොවූයේද අසත්‍ය වූයේද වැඩදායක නොවූයේද එහෙත් අනුනට ප්‍රියමනාප වූයේද තථාගතයෝ ඒ වචන ප්‍රකාශ නොකරන්නාහුය. සිද්ධ වූයේද සත්‍ය වූයේද අනර්ථයෙන් යුක්තද අනුනට ප්‍රියමනාප වූයේද තථාගතයෝ ඒ වචනද ප්‍රකාශ නොකරන්නාහුය. සිද්ධ වූයේද සත්‍යද අර්ථ සහිතද අනුන්ට ප්‍රියමනාප වූයේද ඒ වචන ප්‍රකාශ කිරීමට තථාගතයෝ සුදුසුකල් දන්නාහුයැයි අභේ රාජ කුමරාහට වදාළ බුදුරජාණන් වහන්සේ සත්වේනට අනුකම්පා ඇති හේයින්ම මෙසේ කල් දැන වචන ප්‍රකාශ කරන බව වදාළහ. කෙසේනම් තථාගතයන් වහන්සේ මෙසේ තැනට සුදුසු පරිදි කරුණු දැන වචන ප්‍රකාශ කරද්ද ප්‍රශ්න ගොතාගෙන විචාරීමට එන ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ගේ ඒ ඒ ප්‍රශ්නයට කෙසේ නම් මේ අයුරෙන් පිළිතුරු දෙන්නේ දැයි අබේ රාජකුමරා විමසූ විට යම් ධම්ම ධාතුවක් මැනවින් ප්‍රතිවේද කළ හේයින්ම තථාගතයන් වහන්සේට ස්ථානෝචිත ප්‍රඥාවෙන්ම වැටහේද ඒ ධර්ම ස්වභාවය තථාගතයන් වහන්සේ මැනවින් ප්‍රතිවේද කළාහුය. ඒ හේතුවෙන් තථාගතයනට ඒ වැටහීම වන්නේ යැයිද වදාළහ. මෙසේ ඒ ධම්ම ධාතු සංඛ්‍යාත බුදු නුවණින් සුන්දර වූ වචන ප්‍රකාශ කරති. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර වචන ප්‍රකාශය පිළිබඳ තවත් කදිම උපමාවක් අංගුත්තර නිකායේ සීහ සූත්‍රයෙහි දැක්වේ. මහණෙනි, මුර්ගයන්ගේ රජා වූ සිංහයා සවස් කාලයේහි වාසස්ථානයේ නික්මීමෙන් විජම්බනය කරන්නේය. එසේකොට සිව්දිගම හොඳින් විමසා තෙවරක් සිංහනාද කොට ගොදුරු සඳහා නික්මෙන්නේය. සිංහයා ඇතෙකුට පහර දේ නම් සකසාම පහර දෙයි, නොසකසා පහර නොදෙයි. මී ගවයෙකුට පහර දේ නම් සකසා පහර දෙයි. දිවියෙකුට, කුඩා ප්‍රාණියෙකුට, අඩුම තරමින් බලලෙකුට හෝ පහර දේ නම් සකසාම පහර දෙයි, නොසකසා පහර නොදෙයි. මගේ යෝග්‍ය පතය, අභ්‍යාස මාර්ගය කුරුමානම නොවරදීවායි යන සිතිවිල්ලෙන්ම එසේ සකසා පහර දීම කරන්නේය. මහණෙනි, සිංහ යනු අරහත් සම්‍යක් සම්බුද්ධත්වයන් වහන්සේට නමකි. ඒ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ පිරිසි දහම් දෙසති යන යමක් වේ නම් එය සිංහනාදය වෙයි. මහණෙනි, තථාගතයන් වහන්සේ භික්ෂූනට දම් දෙසත් නම් සකසාම දහම් දෙසන්නාහ, නොසකසා දහම් නොදෙසන්නාහ. භික්ෂුණීනට දහම් දෙසන සේක් නම් සකසාම දහම් දෙසන සේක, නොසකසා දහම් නොදෙසන සේක. උවසුවනට, උවැසියනට, පෘථග්ජනයනට අඩුමතරමින් තනගෙනියන්නෙකුට හෝ ලිහිණි වැද්දෙකුට හෝ දහම් දෙසන සේක් නම් සකසාම දහම් දෙසන සේක, නොසකසා දහම් නොදෙසන සේක. ඒ කවර හේන්දයත් තථාගතයන් වහන්සේ ධර්මයේ ගරුකොට ඇති බැවිනි, ධර්ම ගෞරවය ඇති බැවිනි. මෙසේ ධර්මයේ ගරුකොට ඇති තථාගතයන් වහන්සේ සකසා දහම් දෙසද්ද එයද උන්වහන්සේගේ සුන්දර වූ වචන වදාරන බවමය. ඒ සුන්දර වචන ඇති භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වන සේක. අංගුත්තර නිකායේ වස්සකාර සූත්‍රයේ එන තවත් සුන්දර වචන ප්‍රකාශන විදියක් මෙසේය. බුදුරදුන් වෙත පැමිණි වස්සකාර බමුණු මෙවන් අදහසක් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළේය. ගෞතමයන් වහන්ස, යම් කිසිවක් මා විසින් මෙසේ දක්නා ලදැයි දුටු දෙයක්ම කියමි නම් එහි වරදක් නැත. මා විසින් මෙසේ අසන ලදැයි කියා අසන ලදුවක්ම කියයි නම් එහිද වරදක් නැත. මා විසින් මෙසේ ස්පර්ශ කරන ලදැයි ස්පර්ශ කරන ලද්දක් කියා නම් එහිද වරදක් නැත. මා විසින් මෙසේ සිතන ලදැයි සිතා සිතන ලද්දක්ම කියයි නම් එහිද වරදක් නැත. ස්වාමීනි, මම මෙසේ කියන්නෙමි, මගේ දෘෂ්ටිය මෙයයි කියාය. එවිට බුදුරජාණන් වහන්සේ, බමුණ, හැම දුටු දෙයක්ම කිය යුතු යැයි මම නොකියමි. දුටු යමක් කියන්නොහුට ඔහුගේ සිතෙහි අකුසල් දහම් වැඩේද කුසල් දහම් පිරිහේද දුටු මෙබඳු දෙය නොකිය යුතුයි මම කියමි. යම් දුටු දෙයක් කියන්නොහුට අකුසල් දහම් පිරිහේ නම් කුසල් දහම් වැඩේ නම් මෙබඳු දුටු දෙය කිය යුතුයයි කියමි. හැම ඇසූ දෙයක්ම කිව යුතුයයිද මම නොකියමි. යම් ඇසූ දෙයක් කියන්නොහුට අකුසල් දහම් වැඩේද කුසල් දහම් පිරිහේද එබඳු දය නොකිය යුතුයැයි මම කියමි. යම් ඇසූ දෙයක් කියන්නහුට කුසල් දහම් වැඩේද අකුසල් දහම් පිරිහේද එබඳු ඇසූ දෙය කිව යුතුය. හැම මුතයක්ම නාසය දිව ශරීරය යන ඉඳුරන්ගෙන් දත් සෑම දෙයක්ම නොකිය යුතුයැයි මම කියමි. යම් මුතයක් කියන්නහුට අකුසල් දහම් වැඩේ නම් කුසල් දහම් පිරිහේ නම් ඒ නොකිය යුතුයැයි මම කියමි. යම් මුතයක් කියන්නහුට අකුසල් දහම් පිරිහේ නම් කුසල් දහම් වැඩේ නම් ඒ කියව යුතුයැයි මම කියමි. දැනගත් හැමදේම නොකිය යුතුයැයිද මම කියමි. දැනගත් යමක් කියන්නහුගේ අකුසල් දහම් වැඩේද කුසල් දහම් පිරිහේද එබඳු දද්දය නොකිය යුතුයැයි මම කියමි. දැනගත් යම් දෙයක් කියන්නහුගේ අකුසල් දහම් පිරිහේද කුසල් දහම් වැඩේද ඒ දෙය කිය යුතුයැයි මම කියමි. වදාලා බැවින් යථාවාදී තථාකාරී ගුණයෙන් ඒ තථාගතයන් වහන්සේ මෙසේ සුන්දර වචන දෙසූ බැවින් සුගත නම් වනසේක. මෙලෙසින් සියලු සසර දුකින් මුදවාලීමට සමත් සුන්දර වචන ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ සුගත නම් වනසේක.